තමන් දෙන තමන් බැඳින ශ්‍රී ලංකා නාවක හමුදාවට සම්පූර්ණයෙන් කැපවෙන්න මේ ජන රජයට පක්ෂපාත බව දක්වන්න තමන් තමන්ගේ හමුදාවත් රටත් ශක්තිමත් කරන විදිහට ක්‍රියාත්මක කරන්න කියලා මම මතක් කරන්න කැමතියි. අපි පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ මැද ලෝකයේ තිබෙන වෙළඳ මාර්ගවලින් නෞකා මාර්ගවලින් වැදගත්මය තියෙන්නේ ඉන්දියන් සාගරයේ. ඉන්දියන් සාගරයේත් පැසිෆික් සාගරයේත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒ හැම සාගරයේ හැම නෞකා මාර්ගයක් තුල නිදහසේ ඒ නෞකාවලට ගමන් කරන්නට තිබෙන අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉන්දියන් සාගරයේ හරහා නැගෙනහිර ආසියාවට යන ඒ බාණ්ඩ වලට හානියක් වුණොත් වෙනත් රටවල් මේ සාගරයට එන්න බලන. ඒ නිසා ඉන්දියන් සාගරය තුල අපි විශේෂයෙන්ම ඒ නිදහස ආරක්ෂා කරන්න ක්‍රියා කරමු.